ඉතාම හොඳ වැඩසටහනක් අපේ දැනුම ලංකාව පුරා බෙදා හරිනා වගේම අනිත් නාලිකාවලින් නොකරන විදිහේ වැඩසටහනක්. ඒ වගේම සාමාන්‍ය දැනුම පිළිබඳ විශේෂ ලොකු අත්දැකීමක් ගන්න පුළුවන් වැඩසටහනක්. අපේ බුද්ධිය සියල්ලම පෙනෙන ආකාරයට අපිට විග්‍රහ කරගෙන හොඳ අවස්ථාවක්. මම කොළඹ සිම්පකණ්ඩායනායක විද්‍යාලයේ තරඟ ගැන කියනවා නම් සාමාන්‍ය දැනුමට වඩා සාපකේ සාමාන්‍ය දැනීම ගැන හොයන තරඟයක් විදිහට තමයි මම මේක දකින්නේ. ඇත්තටම ඒක අලුත් අත්දැකීමක් නැහැ කිසිම. දැනට හොඳ සූදානමක් තියෙනවා. සාමාන්‍ය දැනුමට වඩා සාමාන්‍ය දැනීම තව ටිකක් දිනු කරගන්න මේ කාලය ඇතුළත උත්සාහ කරනවා. තරඟ ගැන හිතනවා නම් අපේ විශේෂ තරඟයක් නාලිකාවකින් නොකරපු විදිහේ ලොකු තරඟයක්. ඒ විතරක්ම පාසල් ප්‍රමාණය මේකට සහභාගී වෙලා තියෙනවා. ඒ අතරින් අපි හිතනවා අපේ ඉස්කෝලේ කණ්ඩායම කොළඹ ආනන්ද විද්‍යාලය විදිහට අපිට ඉස්සරහට මැල මේ තරඟේ ජයග්‍රහණ කරගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා.